ධර්ම දේශනාව. අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැත්ත ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද දෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. ස්වත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සේලෝ යථා ඒක ඝනෝ වාතේන සමීරති එවං නින්දා ප්‍රසංසාසුන සමිච්ඡං පිපන්දිතාති. සදහවතුනි, අපේ ත්‍රිලෝකුරු ප්‍රඥාන් වහන්සේ නොමග ගියා වූ ලෝක සත්වයා, දුකටපත් වුණා වූ ලෝක සත්වයා ඒ නොමගින් යහමකට ගන්නට, ඒ දුකින් මුදවා ගන්නට දැරූ උත්සාහයයි අවුරුදු 35 සිට 80 දක්වා උන්වහන්සේ ගත කළ කාලය කියලා කියන්නේ. අවුරුදු 35 සම්පූර්ණ වෙන විට උන්වහන්සේ යමක් අවබෝධ කරගත්තද, දුකින් අත මිදුණාද, ඒ වචන වලින් කිව නොහැකි தত্ত্বය සමාජයට පැහැදිලි කිරීමට දරුවෝ උත්සාහයේ ධර්මදේශනා කිරීම. ඒ වචනවලින් කිව නොහැකි බැවින් තමයි එය විවිධාකාර උපමා මගින් පැහැදිලි කරන්න උත්සාහ කරලා තියෙන්නේ. ওই විවිධ ධර්මදේශනාවල විවිධ දේවල් තිබුණා වගේ පෙනුනට අන්තිමට එකම දෙයක් තමයි විවිධ දේශනා මගින් කරලා තියෙන්නේ. ඒ පුද්ගලයාට, ඒ පුද්ගලයාගේ චරිතයන්ට සහ ඒ පුද්ගලයා දන්නා වූ ශේෂ්ත්‍රයට අදාළව තමයි උදාහරණ අරන් තියෙන්නේ. දැන් මට මතකයි කේසි සූත්‍රයේ කියන එකේ කේසි බ්‍රාහ්මණයා. කේසි බ්‍රාහ්මණයා දැනගෙන හිටියේ අසුන් හික්ම වීමට. ඔහු කියනවා අසුන් හික්මනවායි කියලා. හොඳින් හික්මනවා, නරකින් හික්මනවා, බැරි නම් මරා දමනවායි කියලා තියෙනවා. ඔහුගේ සිල් එයි මරා දමන්නේ කියලා ඇහුවම තමන්ගේ කුලයට අගෞරවයක් නිසා. ඔබ වහන්සේ ශ්‍රාවක වේක් මන්නේ කොහොමද? හොඳින් හික්මනෝ, නරකින් හික්මනෝ, නැත්නම් මරා දමනෝ. අපි දන්නවා ඔබ වහන්සේලාට ඝාතනය අකපයි කියලා එයි මරා දමනවා කියන්නේ. උන්වහන්සේ ඊට පස්සේ අර වචන තුනට අර්ථය දෙනවා. අන්න ඒ වගේ මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ සුන්දරත්වය වැටහෙන්නට ඒ ධර්ම න්‍යාය කලපා තියෙන ආකාරයේ පිළිබඳව කිසියම් අවබෝධයක් තියෙන වෙනවා. ඒ නිසා තමයි ඔය කාලේන ධම්මසවණං කියලා වචනයක් තියෙන්නේ. ඒක වෙනත් දවසක විග්‍රහ කරන්නම් කාලේන ධම්මසවණං කුමක්ද කියලා. නමුත් මේ පැෙන්න හදන්නේ සුරසු කල්ලේ. මෙහෙම හිතන්න, ඔබ මව්පියන් සමග හැදෙන්නේ. ඔබේ මව්පියන් කියලා කියන්නේම බොහෝ විට පොදුන අය. ඔවුන්ට පේන දේ හරි කියලා ඔබට දෙන්නේ. ඔබත් ඔවුන් ඇසරේ ඔවුන්ගේ සංස්කෘතිය හැදෙන්නේ. මේ තුලම කිසියම් ආකාරයක බුදුන් වහන්සේ ලෝක දැක්ක ආකාරයට වෙනස් ආකාරයකින් අපි ලෝකයට බැඳී යනවා. ලෝකයට සම්බන්ධ වෙනවා. ලෝකය අපේ බවට පත් කරගන්නවා. මේ නිසා ලෝකයේ සිදුවෙන සිදුවීම් නිසා අපට ජීවිතේ වදයක් වෙනවා. බැඳීම නිසා නොදැන ලෝක සිදුවීම් වෙනයි. නමුත් ඒවා අපේ ලෝකයට ආකර්ෂණය වන විට අපේ ජීවිතේ ගැටමක් දුකක් බවට පත් වෙනවා. මෙහි තියෙනවා පරතරයක්. අතරක් තියෙනවා. මේ අතරට තිබෙන නිසා තමයි ලෝකස් ස්වභාවය. මෙතන ලෝකස් ස්වභාවය කියලා කියන්නේ බාහිර තත්ත්වයන් මම. එන් අපට මිදීමක් තියෙන්නේ. ඒවාම අපේනම් අපට කවදාවත් මිදීමක් නැහැ. ඉතින් මේ සැප හොයන මිනිසාට නිරවුල් සැප ලබා ගත හැකි ආකාරය කළ පිළිබඳව කළ විග්‍රහයක් තමයි ධර්මදේශනා කියලා කියන්නේ. ඒ දේශනාවෙන් ඔබට යම් ඉලක්කයක් පෙන්වනු ලබනවා. ක්‍රමයක් කියන වචනේ මම භාවිත කරන්න කැමති නැහැ. ඒකායනෝ යම් වික්කවේ මග්ගෝ කියලා තියෙන්නේ. ඒකායනෝ මාර්ගයක් තියෙන හැම දිනකටම. මාර්ගයක් තියෙන්නේ මාර්ගයට යන්න ඕන නොමග ගිය නිසායි. නොමග ගිය බව අවබෝධ වෙන්න තෝරන මාර්ගයට යන්න මාර්ගයක් තෝරා ගන්න. ධම්මපදත් කතාවේ නැත්නම් ධම්මපදයේහි පඬිත වර්ගයට තවත් ගාථාවක් මගේ මතකයේ තිබෙනවා. මෙතදී රටේ දෙයකසියම් හේතුවක් නිසා ප්‍රසිද්ධියටපත් වුණා. වුණේව කතා කරනවා ඇත්තේ උන් දන්නවා දන්න අර්ථයන්ගෙන්. අපි මේ කතා කරන්න හදන්නේ අකිදුතු ආකාරයට අපේ ජීවිතේට සැනසීමක් වශයෙන් යොදාගත හැකි මාර්ගයක් මග්ද කියලා පැහැදිලි කරගන්න. මෙතන තියෙන්නේ හරි ලස්සන උපමාවක්. යතා එක ගනු සේලෝ. නැත්නම් සේලෝ යතා එක ගනු. සේලෝ සෛලමයි පර්වතේ ගල. එකට බැඳුන. සිදුරු නැති. කුහර නැති. කල්පරෝත්යක් ගැන හිතන්න. විශාල. පෘථුවිය නිර්මාණයේ ගණි භවණී වීමේදී දවට පිච්ච කොටස් ඝන වීමෙන් හැදුණා කියලා තමයි මේව පිළිගන්නේ. තදයි හරියට. අද නම් කිසියම් ශක්තිනේ දයව කුමරු ආහාරමින් ප්‍රයෝජනට ගන්න මිනිස්සු දිනු වෙලා තියෙනවා. නමුත් නිකන් තදයි. මේ තද කල්පරෝත්යකට ඊසාන දිශාවෙන් නිසල දිශාවෙන් නැත්නම් තවත් දිශාවකින් සුලං හමනවායි කියලා හිතන්න. සුලඟ හමනතුරු ගලේ වදිනවා. සුමලඟ හැමලා ඉවර වුණාමත් ස්මුලෙන් තිබුණ ගල මේ විදිහටම තියෙනවා. ගලේ තියෙන තදට තර්ජනයක් එල්ල කරන්න සුලඟට බැරි වුණා. සුලඟ ඊට වඩා ලාමකයි. උදාහරණේ මම මේ කතා කරන්නේ වාතේන න සමීරති. අමන්නා වූ සුලඟට තර්ජනයක් කරන්න පෙරලන්න කම්පණයට පත් කරන්න බැහැ මේ ගල. දැන් උන් බලන්න උපමා උපමේය දෙක. මේ දෙක තුල තමයි මෙතන ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. කොහොමද ගලක් වගේ වෙන්නේ? මොනවද සුලඟ? සුලඟට කම්පණය නොවි ඉන්නේ කොහොමද? මේ සිද්ධිය සම්බන්ධයෙන් තියෙන කතාවක් තිබෙනවා. මා ඒවා විකට විස්තර කරන්නේ නැහැ. නමුත් මා දන්නා නිසා සිද්ධිය පමණක් මතක් කර දෙනවා. සිද්ධිය විග්‍රහ කිරීම නොවේ අපේ ධර්මදේශනාවල කරුණ පැහැදිලි කිරීම කියලා කියන්නේ. සිරුරෙන් පොඩි හිමිනමක් තමයි ලකුණු ටික බාද්දී කියලා කියන්නේ. එතනත් හොඳ රහසක් හම්බ වෙනවා. උන්වහන්සේ මේ දුක ජයගත් කෙනෙක් බව අනිත් අය දන්නේ නැහැ. පුංචිකමට කණෙන් අදින එක හොලවන එක සෙල්ලම් කරන එක විහිළු කරන එක පොඩි නම කියලා සෙලසක් කරන් තිබුණා. නමුත් උන්වහන්සේ ඒ දේවල් කරන්නේ බාලයෝ. බාලයෝ කියන්නේ වයසින් බාලයෝ නෙමෙයි අනුවණ තැනැත්තෝ කියන හැඟීම තුළ කිසිවක් තුළ මට බෙන්නා මට ගැහුවා ආදි වශයෙන් කියලා කියන්නේ අනේක බාර ගන්න කටයුතු කළේ නැහැ. ඔක තවත් විදිහකට තියෙනවා. යන ගමන් සිවුරෙන් ඇදලා විහිළු කරලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ හම්බ වෙලා වික්ෂුන් වහන්සේලා අර ලස්සනට බණ කියන ස්වාමින් වහන්සේ කෝ කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ලකුණ්ඩක බද්දි ස්වාමින් වහන්සේ කොහෙද කියලා. ඇය රෝබේනකොට තනෙන් ඇදලා සිවුරෙන් ඇදලා හොරලාවේ එයා තමයි ඊ ලකුණ්ඩ බද්දික කියන්නේ කොහොම පුදුම උනායි කියලා තියෙනවා. දැන් අපි මේ පිළිබඳව ගැඹුරට යන්න තෝරන දහම් කරුණු හොයාගෙන යලිත් මතක් කරගන්න බුදුරජාණන් වහන්සේගේ උපමාව. ගල සහ සුළඟ. සුළඟ හැම විහතර පැත්තට කිසිදු ආකාරයේ බලපෑමක් කම්පනයක් කරන්න ලෝකයේ සුළඟට බෑ. සුළඟ දුර්වලයි, ගල ඊට වඩා ප්‍රබලයි. එවං අන්නේ වගේ නින්දා ප්‍රශංසාසු නින්දාවසන ප්‍රශංසාවෙහි න සමිජ්ජಂತಿ පඬිත. බුදුරජාණන් වහන්සේ වදාලා ආකාරයෙන් පඬිත්වෝ නින්දා ප්‍රශංසා දෙකෙහි සැලෙන්නේ නැහැ. දැන්වත් සුළඟ කුමක්ද? පර්වතේ කුමක්ද? සුළඟ වගේ තමයි මෙතන පෙන්නනවා නින්දා ප්‍රශංසාසු. මෙතන නින්දා ප්‍රශංසාසු කියලා තිබුණාට මේකට තවත් හයක් එකතු කරන්න වෙනවා. ලාභෝ අලාභෝ අයසෝ යසෝ ච නින්දා ප්‍රශංසාසු කංච දුක්ඛං. අන්න ජීවත් වීමේදී බාහිර ලෝකේ සිදුවෙන සිදුවීම්. එහෙම සිදුවීම් සිදු වෙනවා. ඒ සිදුවීම් අපව බලවත්සේ කම්පණයට, දුකට, අසහනයට, බියට සහ සැමිට මරණයට පවාපත් කරනවා. එතකොට ගල සහ සුළඟ වගේ නෙවෙයි තියෙන්නේ. සිදුවීම් සුලි සුළඟ වගේ. අපේ සිත හරියන්නේ නැති අත්තක් ගහක් වගේ. සුලි සුළඟට හවුන අතු ගස් ගැලවිලා වැටෙනවා. අපිට අර පෙන්නපු උපමාව මාරු වෙලා තියෙන්නේ. උපමාවේ ගල ප්‍රබලයි, සුළඟ දුර්වලයි. පෘථග්ජන ජීවිතයේදී සුළඟ ප්‍රබලයි, ගල දුර්වලයි. දුර්වල ගල දුර්වල ප්‍රබල ගලක් බවට පත් කරගන්නේ සහ සුළි සුළඟ සාමාන්‍ය සුළඟක් බවට පත් කරගන්නේ කොහොමද? ඔන්න මේ සූත්‍ර දේශනාව තුළ අපට හොයා ගන්න තියෙන ධර්මය. ඒවං නින්දා ප්‍රශංසාසු. කවුද කම්පා වෙන්නේ නැත්තේ? පඬිත්වෝ. බුදුරජාණන් වහන්සේගේ මේ පඬිත විවාහාරය වර්තමානයේ විවාහාරේ නොවිය යුතුයි, නොවිය හැකියි. වර්තමානයේ තියෙන විවාහාරයට අපේ ගැටමකුත් නැහැ, විරුද්ධත්වයක්වත් නැහැ. උන්වහන්සේ වදාළ මේ ස්වභාවයට බුද්ධ ශ්‍රාවකයෙකුට පත් වේ හැකි. බුද්ධ ශ්‍රාවකයා ස්ත්‍රීද පුරුෂද ජීද පැවිදිද කියන එක නෙවෙයි මෙතන තියෙන ගැටලුව. මේ නොසෙල්ලෙන ගලක් වගේ වෙන්නේ කොහොමද? කම්පණය කරන්න බැති සුළඟක් බවට අටලොස්දහම පත් කරගන්නේ කොහොමද? ඒක තේරුම් ගන්න වෙනවා. මා ළමා මනසවල් විග්‍රහ කරලා තියෙනවා, විශ්ලේෂණය කරලා තියෙනවා, දැකලා තියෙනවා. ඔවුන්ට ඇත්තටම මේ අටලෝ දහම කියන එකේ කම්පාව නැහැ. ඔවුන්ට සිදුවීමක් විතරයි ඔවුන් හිනා වෙන්නේ. ඒ හිනා වුණ දරුවාම, ඒ බාර නොගත්තු දරුවාම පසු කාලීනව ඒට යටත් වෙනවා, ඒට පරාජය වෙනවා, ඒට කම්පණයටපත් වෙනවා. මෙන්න මේ පරිවර්තනයේ සිදුවන්නේ කෙසේද? අපි මේ උගුලට අහුවන්නේ කොහොමද? ඇයි මේවට ලෝක ධර්මයන් කියලා කියන්නේ? ආකාර දෙකකින් ලෝක ධර්මයන් කියලා කියනවා. එකක් බාහිර ලෝකේ යම් යම් සිදුවීම් වලට ඒ නම අපි තියලා තියෙනවා. එකක් ඇසට කනට නාසයට අරමුණක් ගැටීමේදී හටවන්නා වූ සිදුවීමට ලෝක කියලා කියනවා. ඒ ලෝකයට මේ ධර්මතා හිමි වෙනවාමයි. මේ ධර්මතා අපි හඳුනාගත්තේ කොහොමද? මේ පෙන්වන්නේ වැරදුන හැටි. එහෙනම් වැරදුන හැටි තේරුම් ගත්තාම නිවැරදි කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඔබේ ළමා මනස නැත්තම් ඔබේ ළමා කාලය කල්පනා කරන බලන්න නැත්තම් දැන් ආයේ ළමා කාලයක් කල්පනාවට අරන් කල්පනා කරන්න. අපිට පුංචි කාලෙම ඉඳලා තියෙන කැමැති අකමැති වගේ දෙපැත්තක්. උදාහරණයක් වශයෙන් ගත්තොත් පැණි රසට කැමැති, තිත්ත රසට අකමැති. අනිත් වගේ අපිට මේ ලෝක ජීවත් වෙනකොට කිසියම් ආකාරයක රුචි අරුචි කියලා දෙපැත්තක් අපි ඇති කරගන්න ලබනවා. මේ රුචි අරුචි කම් යටතේදී අපි මේ අට කොටස් දෙකකට බෙදා ගන්නවා. ලාභය, යස්ස, ප්‍රශංසාව, සැප. අලාභය, අයස, නින්දාව, දුක. දැන් අට හතර හතර දෙකකට බෙදනවා. දැන් ලාභය, ප්‍රශංසාව, යසස, සැප කියන එකට අපි කැමති වුණා. නැවත නැවත එනවනම් අපි ඒකට කැමතියි. අලාභය, අයස, නින්දාව, දුක කියන එකට අපි අකමැති වුණා. ඒවා අපි නැවත එනවට අකමැතියි. ඒවා අප වෙහෙසට දුකටපත් කරනවා. මේ විදිහට මේ අටලෝ දහම කැමති හතරයි අකමැති හතරයි වශයෙන් සකල ලෝක වාසීන්ම බෙදා ගන්න ලබනවා. බෙදා ගැනීමත් සමගම කැමති දෙයට ඇලීමත් අකමැති දෙය ප්‍රතික්ෂේප කිරීමත් කියන ප්‍රවණතාවය දෙන් තේනවා. එතකොට අපි එකට කියනවා ඇලීම, අනිකට කියනවා ගැටීම. නමුත් අර වෙලද දැන්වීමක පවසනවා වගේ ළමා කාලේ මේවා මටමමයි වෙන්නේ කියලා කියන්නේ. ඊළඟ කාලවකවානුවේදී මේ දේවල් මටමමයි වෙන්නේ කියලා බාර ගැනීමයි ප්‍රතික්ෂේපීමයි කියන දෙකට සම්බන්ධ වෙනවා. බාර ගැනීමත් අල්ලා ගැනීම, ප්‍රතික්ෂේප කිරීමත් අල්ලා ගැනීම. දැන් ලාභය, අලාභය, සැප දුක නින්දා ප්‍රශංසා ලෝකේ හටගන්න වෙනස් වෙන ඇති වෙන ධර්ම නැති වෙන ධර්මතාවයන්. මට මෙතන උපුටා දක්වන්නට හිතෙනවා අංගුත්තර නිකායේ තියෙන ලෝක ධම්ම සූත්‍රයක කොටසක්. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ බුදුන් රහතුන් වැනි අයටත් ලාභය, අලාභය, සැප දුක නින්දා ප්‍රශංසා ඇති වෙනවා. උන්වහන්සේලා වෙනස් කරන්නේ සමාජයෙන් සමාජය අසෘතවත් පුතග්ජනයින් කියලා. වැස්ස හැමෝටම වහිනවා වගේ, පායනකොට හැමෝටම පායනවා වගේ ඒ තැන්වල ඉන්න මේ දෙක හැමෝටම මොහොත දෙන්න සිද්ධ වෙනවා. ඒ ධර්මදේශනාවේදී බුදුරජාණන් වහන්සේ විමසව දාරන්නේ ඒ එකම ධර්මතාවයේදී මේ දෙගොල්ල මේ කණ්ඩායම් දෙක මොහොන දෙන ආකාරයේ නානත්වයක් වේදත්වයක් තියෙනවද? අනේ එතනයි රහස තියෙන්නේ. ලෝක ධර්මතාවයන් නවත්තන්ට යන එක නෙමෙයි. දැන් මේ தත්වයන් අපි පාසල් මට්ටමේදී ඉගෙන ගන්නවා. මෙහෙම ලෝකී ලාභ, ලාභ සැප දුක් නින්දා ප්‍රශංසා කියලා ටිකකුත් තියෙනවා. බුදුන් රහතුන් මේ කාරණාවකින් කම්පා වුණේ නැහැ කියලා උපමා ටිකකුත් පෙන්නනවා. අපිත් කම්පා නොවීන් ඉගෙන ගත යුතුයි කියලාත් කියනවා, ඉගෙනත් ගන්නවා, මමත් එහෙම වෙනවා කියලා හිතනවා. ඒ වුණාට හදිසි පණිවිඩයකදී ආරංචියකදී මම මේ කතාවක් කියන්නයි යන්නේ, කලබල වෙන්නේ නැද්ද? නැහැ නැහැ, කලබල වෙන්නේ නැහැ, කියන්නකෝ කියලා කිව්ව ගමන් උඩ පෙරගෙන කෑ ගහගෙන කලන්තේ දාගෙන වැටෙන්නේ නැද්ද? එතකොට අර කලබලෙන් නෑ කීවට කලබල වීමට අවශ්‍ය ස්වභාවය අපි අන්තර්ගත කරගෙන පදිංචි කරගෙන හදාගෙන තියෙන්නේ. ඒ නෑ කියන වචනයෙන් අය අවස්ථාවට මොහොන දෙනකොට අපි කලබල වෙලා ඉවරයි. දුකටපත් වෙලා ඉවරයි. සීමෝච්චා වෙලා වැටලා ඉවරයි. කාය අවුල් කරගෙන ඉවරයි. කේන් තියෙන කෑ ගහලා හතර පහ දිනක් තරහ කරගෙන ඉවරයි. කවුද මිනිසාට මේ විකෘති ඇති කළේ? අනේක තමයි ලෝක ධම්ම සූත්‍රය. අනේ වෙනස මොකද්ද? මේ දේ ආකාරයකට මේකේ බලපෑ වෙනසක් තියෙනවද? තියෙනවා නම් මොකද්ද වෙනස? අනේක අපිට තේරුම් ගන්න වෙනවා. ඒ තේරුම් ගැනීමේදී උන්වහන්සේ වදාරනවා අසෘතවත් පුද්ගඥයා මේක ගැන හිතන්නේ එක විදිහකට. සෘතවත් අරිය ශ්‍රාවකයා මේක දකින්නේ වෙන විදිහකට. ඒකයි මේක වෙනස. එතකොට එතන ලාටලෝ දහමද වෙනස් වුනේ, දකින කෝණයද වෙනස් වෙලා තියෙන්නේ. අටලෝ දහම වෙනස් කරන්න බෑ. නමුත් පුතග්ජනගේ උත්සාහය කෙනෙකු බණිනවා නම් ඔහුගේ කට වහන්න, කෙනෙක් ගහනවා නම් ඔහු පරාජය කරන්න. ඒ හදි වශයෙන් අපට අපව කම්පණයට පත් කරන බලවේග ලෝකෙන් ඉවත් කරන්නයි අපි උත්සාහ කරන්නේ. කරන්න බැරි දෙයක්. පුංචි කරුණක් තේරුම් ගැනීමෙන්, පුංචි වෙනසක් තේරුම් ගැනීමෙන් මේ වෙනස ඇති කරගන්න පුළුවන්. මට මතකයි බටහිර චින්තකෙක් පැහැදිලි කරලා තියෙනවා. මේ යන පාලන රටාවල් එකකටවත් මේ මිනිස්සුන්ගේ දුක් නම් තුනී කරන්න බෑ. මේක වෙනස් හේතු වශයෙන් මම හිතනවා අධ්‍යාත්මික වශයෙන්. ඒ වුණාට මම මේක කොහොමද වෙන්නේ කියන්න දන්නේ නෑ. ඔහු කියනවා. ඔව් උන් දන්නේ තමයි. නමුත් තිලෝගුරු පුත්‍රයාණන් වහන්සේ ගැන කතා කරනකොට සත්හත් වන බව දුකට විදානන්. සිත් ගනඳුරු දුරලන විනිදානන් බවට පත් කරලා තියෙනවා. එනම් සිතේ ගනඳුරක් තියෙනවා. ඒ ගනඳුර දුරු කරන්න ආලෝකයක් පිටින්ට වෙනවා. බව දුක් කියලා දෙයක් තියෙනවා. ඒකට අවශ්‍ය වේදකම. මෙන්න මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ ස්වභාවයයි. උන්වහන්සේ මේ ගැටලුව හොයාගත්තා. මේ ගැටලුවට හේතුව හොයාගත්තා. උන්වහන්සේකට පිළියමක් යොදාගත්තා. උන්වහන්සේ මිදුණා. මානුගමනය කරන්න, මා දකින්න. බුදු ශ්‍රාවකෙක් වන්න කිව්ව හැමෝටම මේ ගැටලුවෙන් මිදෙන මඟ යන හැටි විවරණය කළා. ඔබට බණ වශයෙන් මේ ටික නේද අසා ගන්න තිබෙන්නේ. කොහොමද ලෝක ධර්ම සූත්‍රය මේ පිළිබඳව පැහැදිලි කරලා තියෙන කාරණේ? අසෘතවත් පුතග්ජනයාට ලාභයක්, නින්දාවක්, ලාභයක්, ප්‍රශංසාවක්, යසසක්, සැපතක් ලැබෙනවා. අලාභයක්, නින්දාවක්, අයසක්, දුකක් ලැබෙනවා. ඔහු හිතන්නේ කොහොමද? ඔහු ය හේතුඵල ධර්මයක් වශයෙන්, ඇති වී නැති වෙන දෙයක් වශයෙන් දකින්නේ. ඔහු ය තමන්ටම සිදුවන දෙයක් වශයෙන් බාර ගන්නවා. අන්න මෙතනයි තියෙන්නේ. මම ඔබට පැහැදිලි කරලා තියෙන කරුණක් තියෙනවා යම් ධර්ම දේශනාවකදී. දැනීම වෙනයි, බැනුම බාර ගැනීම වෙනයි. බණිනවා, බැනුම් අහනවා. දැන් අපි කියමුකෝ යම් කිසි කෙනෙක් කවුරුත් නැත්ැනකට බණිනවා ගිහිල්ලා. ඒක හොඳට බණිනවනේ යා. නමුත් කාගේවත් කනට ඇහුනේ නැති නිසා බාර ගැනීමක් නෑ. එතකොට ඇසීම එතනින් හමාර වුණා, බැනීම. නමුත් බාරගත්තාම හමාර වෙන්නේ නැහැ. බාරගන්නේ හිටියොත් ඔහු බාර අරගෙන ඒක තමා බවට පත් කරගෙන ප්‍රතික්‍රියාවක් දක්වන්න සූදානම් වෙනවා. මේ බාර ගැනීම සහ බැනීම අතර පරතරයක් වෙන නිසා තමයි දුකින් මිදෙන්නත් පුළුවන්කමක් තියෙන්නේ. මේක එකක් නම් කවදාවත් මිදෙන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට අසෘත පුතග්ජනයා කියලා කියන්නේ ජීවිතේ මුල සිට අග දක්වාම මේ සියල්ල සිදු වෙන්නේ මට කියලා මම කියලා කෙනෙක් ඉන්නවා කියලා බාරගත්ත කෙනාට. ඔබට මම වශයෙන් පේන්නේ කොහොමද කියලා අපට තේරෙන්නේ නැහැ. ශරීරේ පේන්න පුළුවන්. බාර ගැනීම පේන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ විග්‍රහය කුමක්ද? මම යනු. එකට කියන වචනේ දිච්චේ කියලා කියන්නේ. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. අසුතත් පුජග්ජනයා කියන කෙනා මේ ලෝ සත්‍යය තුළ ක්‍රියාත්මක වෙන්නේ ස්කන්ධ පහක ඉදීමක් මැරීමක් මේ කියන එක දන්නේ නැහැ. ਉਹ මුල ඉස්තන් අගටම ජීවත් වෙන කෙනෙක් හිතනක් ගැන හිතනවා. සුතවත්තරිය ශ්‍රාවකයාට මේ ජීවිතයේ ශරණයකින් ඉදදී නැසෙන ස්කන්ධ පහක් එකට අප්‍රත්‍ය වෙමින් ස්කන්ධ පහක් වශයෙන් දකින් නැති කෙනා මේ බාහිරෙන් පිට වෙන සිදුවෙන සිදුවීම ඇසේ උදව්වෙන් පෙනීමේදී කනේ උදව්වෙන් ඇසීමේදී කෝකෙන් කළත් ඉන්ද්‍රිය පහ පිළිබඳ ගැඹුරු විග්‍රහයකින් පවතින්නේ අසකරණ ආසීදිව කය කියලා ඉන්ද්‍රිය පහක් තියෙනවා මේ පහට පිටින්නේ සිත මේ අරමුණු රසය අනුභවනය කරන්නේ සිතයි කියලා ඇස හෝ කන හෝ කවුරුත් නෙවෙයි. ඒ අනුභව කිරීමේදී ප්‍රිය බවක් ඇතිවීම, හැල්මක් ඇතිවීම. ඒ අනුභව කිරීමේදී ප්‍රතික්ෂේප කිරීමක් ඇතිවීම. ඒ දෙකේදීම අර විදුලිය කෙටු සැනින් නැති වෙනවා. ප්‍රතිඥාණක් පත්තු සැනින් නැති වෙනවා. ආය ගන්න බැහැ. එහෙම ඇතිවි නැති වෙන දෙයක් වෙනකොට අපි මේ නවතා ගන්න ලබනවා සිතෙහි. කොච්චිමං අවදිමං අජිනිමං අහාසිමි අසුලාමට බැන්නේය අසුලාමට ගැසුවේය අසුලාමට පාඩු කළේය මගේ දේවල් තහරගත්තේය මා පරාජය කළේ අජිනි අන්න ඒ විදිහට ඒක එකතරේ බාර ගැනීමක් අර දරුවා සුරතලා මේක බාරගත්තේ නෑ සද්දය වුණා නැති වියා අල්ල ගැනීමක් නැති නිසා ඔහුට ඒ පිළිබඳ ගැටලුවක් දුකක් කම්පාවක් නැහැ. දරුකම ඉක්මවා යන විට අපිට ස්වභාවයෙන්ම මේ දේවල් අපි මම බවට පත් කරගත්තා. දැන් මම යන කෙස්සෝ ලොම් හෝ නිය හෝ දත් නොවේ. බාර ගැනීමයි. ලාභයේදී ලාභයයි මම. අලාභයේදී අලාභයයි මම. නින්දාවේදී නින්දාවයි මම. ප්‍රශංසාවේදී ප්‍රශංසාවයි මම. යසසේදී යසසයි මම. අයසේදී අයසයි මම. ඒවා අල්ලා ගැනීමෙන් මම හැදෙනවා. අල්ලගත්තාම යාට වදිනවා. එමට වදිනවා. එතකොට එහෙමනම් නොතිබුණ මමක් විසින් නිර්මාණය කරගත්තා. අන්නේකට තමයි දිච්ච කියන්නේ සක්කායි දිච්ච කියන්නේ ඒකයි. ඒ නිර්මාණයේදී තමන්ට කැමති ආකාරයට ලෝකේ තියෙන්න ඕන කියන දෘෂ්ටියක ඉන්නේ. හැමදාම ලාභයයි ප්‍රශංසාවයි යස්සයි සැපයි හම්බ වෙනවා නම් ගැටලුවක් නැහැ. නමුත් මේ ගැන කතා කරන්නේ රියසකලෙස නැති පෙරලේ කියලා. එකකට එකක් නිරන්තරයෙන් හෝ මාරු වෙනවා තේරෙන්නේ නැති වෙනවා. දැන් අටලෝ දහම ලෝකයයි. කම්පාවීම පුතග්ජන භාවයයි. බාර ගැනීම. බාර ගැනීම සහ බාර ගන්නා දෙකක් නෙවෙයි. බාර ගැනීමමයි කම්පාව. මේ සිද්ධිය තේරුම් ගන්න උදාහරණයකින් කන් ඇහෙන්නේ නැති කෙනෙකුයි කන් ඇහෙන කෙනෙකුයි පාර යනවා. හොඳ පරස වචනෙන් කෙනෙක් අපට දොස් පවරනවා. ශබ්දේ පිට වුණා කටින් බැනීම තිබුණා. කන් ඇසෙන්නේ නැති කෙනාට ඒක ඇතුළත බාර ගැනීමක් තිබුණ නැති නිසා හුට හිනාවෙ යන්න පුළුවන්. මොනවා කිව්වද දන්නේ. අපි අපේ தත්ත්වය ගැන සිතා තමන්ගේ ආත්ම ගෞරවය සහ තමන්ගේ රම්බුකාරකම් ගැන සිතා මේ සියල්ල බාර ගන්නවා. බැනීමද ඔබට රිදීම ඇතිකලේ බාර ගැනීමද බැනීම නෙමෙයි රිදීම ඇති කරන්නේ බාර ගැනීම. ඒ නිසා බැනීම නවත්තන්න යන එක නෙමෙයි ධර්මානුකූල ක්‍රියාමාර්ගයේ බාර ගැනීම නවත්තන එක. දැන් අපි මෙතන ගමු ගලයි සුළඟයි. ගල ප්‍රබලයි සුළඟ දුර්වලයි. ඒ නිසා ගල හොලවන්න බෑ. අපි ආපහු ගනිමු. බැනීම සුළඟයි, බැලුම් ඇසීම පර්වතයි. පර්වතයක් ගන්න බෑ එතෙන්ට. දැන් මෙතන බැනීම ප්‍රබලයි. ඒක සොලි සුළඟක් වගේ. බාර ගැනීම මුල් නැති ගහක් වගේ. දැන් සොලි සුළඟට මුල් නැති ගහ වැඩිච්ච ගමන් ගහ ත්‍රිල්ලාරට එනවා. එතකොට දැන් මොකද්ද වෙනස් කරන්න ඕන? මුල් නැති ගහක් වගේ වෙලා බෑ. පර්වතයක් වගේ වෙන්න වෙනවා. පර්වතයක් වගේ වෙනවා කියලා කියන්නේ අසංවේදී හිතක් ඇති කරගන්නවා කියන එක නෙවෙයි. දැන් මට මතකයි මාගේ ළමා කාලේ මා දැකපු සිද්ධියක්. අපි නම් කිසි දවසක සතේකටත් හිංසා කරන්න පුරුදු වෙන්නේ නැහැ ළමා කාලේදී. නමුත් ඇතමුන් අපි දැකලා තියෙනවා ඔය කම්බද ඉන්න ඇලවල් ආශ්‍රයෙන් ලස්සන සතෙක්. සමාජයේ තාවයක් නැති වුණාට හරි ලස්සන සතෙක් ඉන්නවා කබරයක් කියලා. ඇඟ පුරා මල්. ඒකයි ලස්සන සතෙක් කියලා කියන්නේ. ඒ වගේම පුදුමාකාර පරිසර හිත වේදියේ ජරාව ඔක්කොම ටික ආහාරයට අරගන්න අවුට විස නැහැ. ජරාව පිස්සු කරන් තින්න පරිසර කසර සෝදකෙක්. ඌ යන්නේ. කවුවත් දැක්කාම. සමහර අය මම දැකලා තියෙනවා පොල්ලක් අරන් ගහනවා අවුට. ඒක උගේ හැම තද කරගන්නවා. එතකොට ඇතුලෙන් හුස්ම කුලම් පුරලා තද කරගත්තාම සද්දයක් වෙනවා විතරයි උට රිදෙන්නේ. එහෙම අසංවේදී වෙන එකක් නෙමෙයි මේ පෙන්වන්නේ. අපි මෙතන සිදුවීමට විරුද්ධව ගින් තියෙනවා. ධර්මයේ පිළිගැනීම කියන්නේ ස්වභාවිකත්වයේ පිවිසීම. ස්වභාවිකත්වයෙන් පිටපැන නිසා තමයි අපට මේ සියලු පද වේදනාවල් විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ. කොහොමද අපි ඒක තේරුම් ගන්නේ? මොකද්ද ස්වභාවිකත්වය? මොකද්ද අස්වභාවිකත්වය? සුලිසුලඟ සහ දුර්වලකස පුත්‍ඥා ස්වභාවයේ ස්වභාවයමයි ගන්න තියෙන්නේ. සුලිසුලඟ තදයි, දුර්වලකසට වැඩිච්ච ගමන් ගස පරදීන සුලඟ දිනනවා. සොලිසුලඟ වගේ තමයි ලාභාලාභක දුක් නින්දා ප්‍රදාන සාදී හොටේ ලෝක ධර්මතා. ඒ සියල්ලට වටිනාකමක් දෙමින් ඒ සියල්ල නවතාගත් ස්වභාවයයි පුතග්ජන භාවය කියලා කියන්නේ. කැමැති වෙලාවට කැමැත්තමම, අකමැති වෙලාවට අකමැත්තමම, ඇලෙන වෙලාවට ඇලීමමම, ගැටෙන වෙලාවට ගැටීමමම. එතන තව රහසක් තියෙනවා. ඇලීම නම් අල්ලගත්තාම ඇලෙන්නේ. ගැටීම නම් අල්ලගත්තාම ගැටෙන්නේ. අල්ලගත්ත ගමන් එතන මුලාව හට ගන්නවා. ඒකයි ඇලීම මුලාව කියලා කියන්නේ. අනිත් එකට කියනවා ගැටීම මුලාව. ඇලීම මුලාවට ලෝභ මෝහ කියනවා, ගැටීම මුලාවට දේශ මෝහ කියලා කියනවා. ගැටෙන්නා ඔබ හෝ ඔබේ කය නෙමෙයි. ඔබේ කය නෙමෙයි මේ ගැටෙන්නේ. ඔබේ දෘෂ්ටිය මතය. කෙනෙක් ගැහුවොත් රිදෙන්න පුළුවන් කයට. බැන්නාම කයට රිදෙන්නේ නැහැ. නමුත් අරට වඩා රිදෙනවා නේද? පාඩුව කියන එක කයට රිදෙන්නේ නැහැ. නමුත් සිතට හුඟක් රිදෙනවා නේද? ඔබට මේ ලෝකේ ජීවත් වෙනකොට පාඩු නැතුව මොකක්වත් කරන්න බෑ. හැමදාම ලාභ ලබන්න. අසීපුන් නොවේ ප්‍රවී කවදාවත් ඉන්න බෑ. අතුළු පාස්තුමගේ කතාවේ තියෙනවා අතුල බලාපොරොත්තු වුණා යම් ප්‍රශංසාවක්. ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙලා 3 දිනක් ළඟට ගියා පාණ්ඩිත්යෙන් යුක්තව. තමන්ට බලාපොරොත්තු වෙන විදිහ ලැබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේට බැමෙන්නේ කළා. බුදුරජාණන් වහන්සේ වදාහරනවා පුරාණ මේතං අතුල නේතං අජ්ජත නාමිච. නාමිව අතුලෝක පරසිරිතක් නින්දන්ති තුන්හි මාසීනම් නිස්සබ්දව හිටියොත් ඒකටත් බනිනවා. නින්දන්ති බහු බාණිනම් වැඩියෙන් කතා කරන්න ගියොත් ඒකටත් බනිනවා. මිත භානින් පිනින්දන්ති මද ප්‍රමාණයෙන් මද අවශ්‍ය ප්‍රමාණයට කතා කළත් ඒ බනිනවා. පත්ති ලෝකේ ආනන්දිතෝ නීකාන්ත වශයෙන් නින්දා නොලැබෙවෙත් නැහැ. ඒ නිසා හොඳ කෙනෙක් වෙලා ඉන්නවා කියලා හැම ඉන්න විදිහක් මේ රටේ නැහැ. අනික් කට්ටිය සියලු දෙනාගේ ප්‍රශංසාවට භාජනය වෙන මම හොඳ කෙනෙක් වෙනවා කියලා එහෙම ඉන්න හිතාගත්තට ඒවත් සිහින විතරයි එහෙම ඉන්න බෑ. ඔබ හරි වශයෙන් දකින දේ තව කෙනෙක් පරිදි වශයෙන් දකිනවා. ඔබට හොඳ වශයෙන් පේන දේ තව කෙනෙකුට නරක වශයෙන් පේනවා. ඒ නිසා වරක් හොඳයි කියපු කෙනාම පසුකාලීන නිඳාවට පත් කරනවා වෙනවා. ඔසවා තැබූ කෙනාම බිමට ඇදහෙනු ලබනවා. ඒ නිසා මේ ධර්මතාවයන් වෙනස් කිරීම ද අප විසින් කළ යුත්තේ එය දරා ගැනීමද? ධර්මයේ කියන වචනට තියෙන අරුතක් තමයි දරා ගැනීම කියන එක. කොහොමද දරාගන්නේ? දැන් අර සුලං පහරට ඇයි පර්වතය සොලවන්න බැරි වුනේ? ඊට වඩා ඝනයි ඒක. ඒ නිසා දෙපැත්තෙන් සුලඟ ගියා. ඔබ කොහොමද මෙතන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණින් මේ වෙනස්කම ඇති කරගන්නේ? පළමුව මේ වෙනස්කම ඔබ ඇති කරගත් බව තේරුම් ගන්න වැරදි වෙනස්කම. ඒ තමයි ලාභය අලාභය සත්‍ය ප්‍රසාර සංසාර කියන අට හතර හතරට බෙදලා බාර ගැනීම සහ ප්‍රතික්ෂේප කිරීම යටතේදී මමක් හදාගත්තා. එතකොට ලාභයයි මම අලාභයයි මම නින්දාවයි මම ප්‍රශංසාවයි මම දුකයි මම නින්දයි. එහෙමයි මම කියන්නේ ඒ මුලාවට. දැන් ඉතින් ගැටෙනවා. දැන් ඉතින් ඇලෙනවා. දැන් ඉතින් ඒ නිසා ඒ ලෝක ස්වභාවයන් සිදුවෙන විට ඒවට අදාළ ආකාරයට අර සුලි සුලඟට ගහ පෙරලෙනවා වගේ ඒ අදාළ කම්පනයන් නවත්තන්න බෑ. මේකට තමයි දුක් දෙනවා කියලා කියන්නේ. මේකට තමයි දුක කියලා කියන්නේ. දැන් දුක නැති වූ තැන වෙන තැනක නෙමෙයි. දැන් අර ලෝක ධර්ම සූත්‍රය අරන් බලන්න සුතවත් ආරිසාවකෝ එතනදිම කම්පාවටපත් වෙන්නේ. අසුතත් පුතන්තන එතනම කම්පාවටපත් වෙනවා. එහෙනම් ඒ කම්පාව කියන එක ධර්මතාවයේ තියෙන දෙයක් නෝ බාර ගැනීම සහ ප්‍රතික්ෂේප වීම අතර තියෙන දෙයක්. මෙතන වැරදුන දේ කුමක්ද? නිවැරදි කරගත දේ කුමක්ද? වැරදුන දේ තමයි මිනිසෙක් නැත්තම් සත්වයෙක් මොහොතින් මොහත ස්කන්ධ පංචකයෙන් පංචකයට උපදිනවා නැසෙනවා. ඒක නවත්තන්න පුළුවන් සමතෙක් නැහැ. හඳුනා ගන්නවත් සමග හැම දෙයක්ම තල්ලත්තට පිළිගිදි වැටුණා සද්දෙක් නැතුව ගියා වගේ නැති වෙනවා. ඒක අපට ලැබෙන ස්වාභාවික උරුමයක්. අපි මේ උරුමයට පහින් ගහලා අපට කැමති විදිහක් ලෝක නිර්මාණය කරගන්න හදනවා. ඒ තමයි හොඳ එක තියාගන්න නරක එක ළඟට නැවිදින් ඉන්න. ඔකට හොඳ උදාහරණයක් තියෙනවා. අංගුත්තර නිකායේ සක්‍රදේවේන්ද්‍රයාගේ සක්‍රාසනේ යකෙක් වාඩි වුණාලු. මේ යකාට නින්දා ප්‍රශංසා නින්දා කරන්න පටන් ගත්තලු අනිත් අය එකතු වෙලා. මේ ටික ඇද සතෙක් වෙනවා කියලා. බනින්න බනින්න මේ යකා විශාල වුණාලු ආසනේ පුරා ලස්සන වුණාලු. පස්සේ ඔබට නමක් තිබ්බයි කියලා දෙනවා මෙයා ක්‍රෝධය අනුභව කරන යකෙක් කියලා. සක්කපඤ්ඤ සූත්‍රයක ඔක තියෙන්නේ. මොකද්ද මේ පෙන්වන්නේ? බනින්න බනින්න යකා විශාල වුණා ලස්සන වුණා. ඕක තමයි ඔබේ සක්රාසනයටත් වෙන්නේ. මිනිස්සු බනින්න බනින්න බාර ගන්නවා නම් බනින්න බනින්න බනින්න යනවා නම් බනින්න බනින්න තරහ යනවා නම් ඔබ අනුභව කරනවා තරහව. අනුභව කරන්න කරන්න ඔබේ හිතේ ඉන්න යක්ෂයා තමා කාලේ ඉඳන් මහලු කාලේ දක්වා එන්න එන්න වැඩෙනවා. ඒ බාර ගැනීම තුළ සිදු වෙන දේ පෙන්වන්නේ. සක්‍රදේවේන්ද්‍රය ඇවිදින් බැන්නේ නැහැ කියලා තියෙනවා. ස්වාමීනි මම සක්දෙව්වෙමි කියලා බොහොම ගෞරවයෙන් කතා කරයි කියලා තියෙනවා. ඒ යක්ෂයා කුඩා වෙලා ගිහිල්ලා ආසනෙන් අතුරුදහන් වෙලා ගියාලු. එතකොට මේ යක්ෂයා ලොකු වෙන විදිහයි යක්ෂයා කුඩා වෙලා ගියා අතුරුදහන් වෙන විදිහයි තේරුම් ගන්න. ඔය කතන්දරවල තියෙන දේවල් ඔබට තේරුම් ගන්න ටිකක් නුවණ අවශ්‍යයි. මේ ලෝභ දේශ මොහ වැඩෙන හැටි සහ ඔබට යකෙක් හැදෙන හැටි. ඒ බණින්න ගියාම සහ නිත්‍ය සුඛාත්ම කියලක බාර ගන්න ගියාම. ඒ යකාමයි අරසරින් අදරුදහන් වෙනවා කියලා තියෙන්නේ බණින්න ගියේ නැත්නම්. වෙනම බාර ගන්න ගියේ නැත්නම්. මේ තමයි භාවනාව. යක ආසනේ පුරා වැඩිලා ලස්සනේක නෙමෙයි භාවනාව. යක ආසනේ නිවත් වෙන එක. ඔබ යම් වයසකද දැන් ඉන්නේ? ළමා කාලයේ ඉඳලා අවුරුදු 7 හෝ 6 5 ඉඳලා. ඒ තාක් කල් ඔබ ස්ත්‍රී හෝ පුරුෂ කීයෝ පරිදි. උගත් හෝ නුගත් ධනවත් හෝ දුප්පත් ඒ කිසිදු ගැටලුවක් මෙතන නැහැ. මේ මම මගේ ආත්ම කොට බාර ගැනීමේ සෑහෙන දුරක් වරද්දගෙන ඇවිදින් තියෙන්නේ. තේරුම් ගත්තේ නැත්තම් මරණය දක්වාම වරද්දගෙන යනවා. ඒ නිසා යකාගේ ස්වභාවයෙන් එන්න විශාල වෙලා ආසනයම යකාගෙන් පිරෙනවා. ඒකනේ ජීවිත අවසානයේ දුක් වැඩි. එනිසයි මේ ධර්මයේ හැකියතා මුලින් තේරුම් ගත්තාම යකාට හුලං ගැහිම වෙනකොට යකාගේ හුලං ඇරීම ආරම්භ කරන්න පුළුවන්. ආසනෙන් ඌ අතුරුදහන් කරන්න පුළුවන්. හරි ලස්සන උපමාවක් මට හම්බ වෙච්ච. ඔබතුලත් ඉන්නවා වරද අනුභව කරන යකෙක්. එකෙන් බාර ගන්න මට මේ හැම දෙයක් වෙන්නේ කියන එක. ඔබ දන්නවද මේ බාර ගැනීම තුළ තියෙන්නේ නිත්‍ය සුඛ ආත්ම කියනා වූ මිත්‍යා දෘෂ්ටිය බව. පළවෙනි මිත්‍යා දෘෂ්ටිය පෞපින්තක විශ්වාස කිරීමට නියත මිත්‍යා දෘෂ්ටියක්. ඒ දසවස්තුක සම්මාදිට්ඨියේදී ආරි සම්මාදිට්ඨියේ කොට මේ මම මගේ ආත්ම කොට ගැනීමමයි මිත්‍යා දෘෂ්ටිය. එතකොට නැති මම ඔබ තුල හැදෙනවා. ඒ නැති මම හදාගෙන ඔබ විඳවනවා. ඒකට ඒකට දෘෂ්ටිය කියන වචනේ තේරුම් ගන්න. එතකොට ඔබට දුක්ගෙන දෙන මායя කොහේ ඉන්නවා කියලාද හිතන්නේ? ලාභේ අලාභේ සැප දුක නින්දාප සංසාරාවල ඉන්නවද? ඒවා බාර ගන්නා තුල ඉන්නවද? බාර ගන්නා තුලයි ඉන්නේ. මේ නිසා තමයි ගොළු ආසහා නැත්තම් මේ කන් ඇහෙන්නේ නැති කෙනා සහ කන් ඇහෙන කෙනා පාර යන විට දෙල්ල වෙන එකම චෝදනාවේදී කේන්ති ගන්නේ බාර ගන්න නැති කෙනාට කේන්තියක් නැහැ. ඒකෝට දැනීමේ නෙමෙයි කේන්ති තුනේ බාර ගැනීමේදී. බාර ගන්නේ ඇලීම සහ ගැටීම දෙකම. මේකට කියනවා අල්ලා ගැනීම කියලා. දැන් ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ අල්ලා ගැනීමෙන් තැවුලත් අල්ලා නොගැනීමෙන් නොතැවුලත් දේශනා ක්‍රමය කියලා නේද? ඔබ අල්ලාගෙන යන්නේ දිස්සහටම බාර අරගෙන. ඔබට තැවුල හැමදාම හිමි වේවි. අල්ලා නොගැනීම කියන්නේ කුමක්ද? එහෙම නැත්නම් මෙතන මේ පරිවර්තනය සිදු කරගන්නේ කොහොමද? ඒවං නින්දා ප්‍රශංසාසුන සමිජ්ජන්ති පණ්ඩිතෝ අන්න ලස්සන උපමාව ගන්නවා. ගල හෙලෙන්නේ නැත්තේ ගල තදයි හුලම්පාර බුදුරුල්ලයි දෙපැත්තේ යනවා. ඔබ මම නම් දුර්වලයි. ඔබ මමත්වෙන් බාර ගන්නවා නම් එහෙනම් සුලම්පාරට බුදුරුල් ගහයල වෙනවා වගේ කම්පණයටපත් වෙන සිද්ධ වෙනවා. ඔබ මම නොවේ නම් එතකොට සුලම්පාර දුර්වලයි ඔබ ගලක් වගේ. මම නොවේ නම් කියන වචනේ තේරුම පාලි භාෂාවෙන් ගන්න. ඒතං මම ඒතෝහමස්මින් ඒසෝ මේ අත්තා. ඒ මමය, ඒ මගේය, ඒ මගේ ආත්මය. කුමක්ද? ලාභය, අලාභය, සැප, දුක, ඒ දේවල් එන වෙලාවට ඒකයි ඔබ වෙන්නේ, ඒකයි ඔබේ වෙන්නේ, ඒකයි ඔබේ ආත්මය වෙන්නේ. එතකොට ඔබ දුර්වල ෆොක්සයක්. එතකොට සුලඟට උපමා වෙන්නේ අටලොව දහම. අටලොව දහම වදිනකොට ඔබ පෙරලිනා වැටෙනවා දුර්වල සුක්ෂයක් නිසා. දැන් බුදුරජාණන් වහන්සේ වදාළ දහම යනු මේ ලාභයත්, මේ අලාභයත්, මේ සැපත්, මේ දුකත්, මේ නින්දාවත්, මේ ප්‍රශංසාවත් සංස්කාර. මේවා අල්ලගන්නේ නැත්නම් මම හැදින්නේ නැහැ. අල්ලගන්නේ නැත්නම් සිදුවෙන දේ තනිත්‍ය. නේතං මම අල්ලගන්නේ නැත්නම් මම නෙවෙයි. අල්ලගන්නේ නැත්නම් නේතෝ හමස්මින් මගේ නෙවෙයි. අල්ලගන්නේ නැත්නම් මගේ ආත්මෙ නෙවෙයි. නෙමෙයි. දැන් බලන්න ආත්මය කියන්නේ ජීවිතය නෙමෙයි එතන. ඇතැම් විට ආත්මයේ ද්වේෂය, ඇතැම් විට ආත්මයේ බය, ඇතැම් විට ආත්මයේ ලාභය, ඇතැම් විට ආත්මයේ සැකය. අදිවසේ එය ආත්මකට ගැනීමනේ මේ නිත්සුකාත්ම කියන්නේ. ආත්මයක් නැහැ කියන වචනයක් පාවිච්චි කරන්න එපා. ජීවිතය කියන්නේ ජීවිතය සම්මත වශයෙන් දක්වලා ආරම්භයක් සහ අවසානයක් තියෙනවා. මේ විනස්සනයේදී ආත්ම කියන එක වෙනයි ආත්ම දෘෂ්ටිය මේක. අනාත්ම කියන එකේ තේරුම ඒකනේ. දෘෂ්ටියක් කොට ගන්න බෑ කියන එක. එතකොට එහෙමනම් මේ සත්‍යය දුකටපත් කලේ අටලෝ දහමද බාර ගැනීමද? තේරුම් ගන්න මේ කාරණාව. මේ සත්‍යය දුකටපත් කරන්නේ අටලෝ දහම නෙවෙයි. ඒ රුචි අරදි පාර ආකාරයෙන් වෙන් කරන්න ගිහිල්ලා මේකට තවම උපමාවක් පැහැදිලි කරන්නම් ඕන නම් ජයං වේරං පසවති දුක්ඛං සේති පරාජිතෝ උපසන්නෝ සුඛං සේති හිත්වා ජය පරාජයං ජයගත්ත නැත්තේ සතුරන් ඇත්තේ පැහැව පැහැව ඉන්නව පරිගන්න දුක්ඛං සේති පරාජිතෝ දුක්ඛච්ච කෙනා පරිදිලා දුක් වෙනවා උපසන්නෝ සුඛං සේති හිත්වා ජය පරාජයං ජය පරාජය දෙක අතර දෙමු තැනත්තා සෝසේ වාසය කරනවා මේකෙන් කියන්නේ දිනුවත් දුක් පාපාවේ මේ වතු හතර ඇති වෙනවා පැදුනොත් දුක් වෙන්න සිද්ධ වෙනවා ජය තරඟට යන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ ජය පරාජය දෙකම අල්ලා ගැනීම බලන්න ඔය තරඟ වලේ ගැටුම් ඔක්කොම හතරෙලා තියෙන ජය පරාජය දරා ගන්න බැරි නිසානේ අපට වැඩි අපි අනික් රටවල් වල කපා කොටා ගන්නවා ගහමරා ගන්නවා ගෙවල් පොඩි කර ගන්නවා ඔබත් මේ තරඟයේදී පැත්තක් අරගෙන මම හදාගෙන ඔබට සැබෑ සතුටක් නැහැ තරඟයේදී. ඔබ පරාජයේදී අලනවා වෙනවා. ඔබට ක්‍රීඩාව ක්‍රීඩාව වශයෙන් දකින්න පුළුවන් නම් ක්‍රීඩාවේ දක්ෂතාවය ඔබේ සතුටයි දුර්වලතාවය කාගේ හරි. දවසේ වාසනාවන්තයා දක්ෂයා දිනයි. නම අපි එතන නෙමෙයි ඉන්නේ. අපි අපේ මගේ කරගන්නවා. මගේ රට හරි මගේ කණ්ඩායම හරි මගේ පාසල හරි මගේ පිළ හරි. එහෙම කරන්න අල්ලගන්න නැතිව අන්න මේ බුදුදහමෙන් උගන්වන්නේ ජය පරාජය විඳ ගන්න. ක්‍රීඩාවෙන් ජය පරාජය විඳ ගන්න උගන්වනවායි කියලා කිව්වට අපිට පේන්නේ නැහැ ක්‍රීඩාවෙන් ජය පරාජය විඳ ගන්නවා දැන් ඉන්න දරුවෝ. ජය පරාජය වල යන ගමන් මග දිගහ ගන්නවා. එහෙම නැත්නම් ජාති වෛරයක් විදිහට මේ පාසල් දෙක අතර ගෙනියනවා. ඒ ඔය අල්ලා ගැනීමයි. ජය පරාජය දෙක හැරදමනවායි කියන එකේ තේරුම අල්ලා ගන්න නැතුව ඉන්නවා. දෙකම අනිත්‍යයි. දෙකම සිතුවිල්ලක් පමණයි. සිතුවිල්ල අල්ලගන්න නැත්නම් ඒකට අයිතිද ඇති වෙන්නේ නැති වෙන එක. ඇති වී නැති වෙන තැනදී කම්පා වෙන්න කෙනෙක් නැහැ. එතකොට මේ ඇති වීම නැති වීම සිදු වෙන්නේ නිකම්ම ඇති වෙලා නැති වෙනව නෙවෙයි. බාර ගැනීමක් නැති නිසා නොනින් දකිනකොට ඒක ස්වභාවයෙන්ම අල්ලා නොගැනීම නිසා ශේෂ නොවි. කම්පාවට පත් වෙන්න අවශ්‍ය මමත්වයට හට ගන්න අවශ්‍ය ශේෂයන් ශේෂ නොවි අනිත්‍ය වෙනවා. දැන් බලන්න බුදුන් වහන්සේ මේ ධර්මතාවයන්ගෙන් ගැලවීම සඳහා දේශනා කළ ධර්මයේ කුමක්ද? අනිත්‍යකනාත්ම පිළිගන්න. දුක මොකේද තියෙන්නේ? නිට්ඨ සුඛාත්ම කියන සංකල්පය තුළ. ඔබ නිට්ඨ සුඛාත්ම සංකල්පය තුළ ඉඳන් මොන තරම් විද්වත් මොන තරම්කම භාවිත කළත් ඔබට මේ කම්පාවෙන් මිදෙන්න හම්බ වෙන්නේ නැහැ. දැන් එතකොට කවුරු වෙද්ද පඬිතයා වෙන්නේ? නා සමිජ්ජන්ති ආයතර උපමාව ගන්න. ගල් සහ සුළඟ. සුළඟ දුර්වලයි ගල් හොලවන්න බෑ. ගස සහ සුළඟ. ගස දුර්වලයි සුළඟ වැදෙන ගාම ගැලවෙනවා. පෘථග්ජනයා ලෝධම හාම නැමති සුළඟ හාම මේ දී ගසක් බවට පත් වී අද වැටෙනවා. සිහි කල් වෙනවා. මුලේ ලේන හරක පුරනවා. මියන යනවා. දිවි හානි කර ගන්නවා. ලිංගවලට පනිනවා මේ සියල්ල මේ ලෝධහම බාර ගැනීම තුල සිදු වෙන්නේ මම නින්දාව බාරගත්තා මේ ඇතරිත් පාසල් විදුහල්පතිවරේ කවවාද කරයි කියලා දරා ගන්න බැරි නිසා නේද දැරිවි එක කරගත්තේ ඒ නිසා මෙන්න මේ එන ලෝකතාවයන් දරා ගැනීම සඳහා අරුණු 10 15ක් එක්කලා දරුවන්ට ඒක දෙන්න ඕන එතකොට උන් ධර්මයේ සරණ කරගන්නවා එකයි මේ ධර්මයේ සරණ කර ගැනීමෙන් සියල්ල ජය ගන්න පුළුවන් කියලා කියන්නේ. ඔබ ළමා කාලේ ඉඳ ධම්මං සරණං ගච්ඡාමි කියලා මරණකම් කිව්වට ධර්මයක් සරණ කර ගන්න ධර්මයක් දන්නේ නැහැ. ඒක නිකන් වචනයක් විතරයි. සරණ කරගත යුතු ධර්මයේ වටහා ගත්තාට තමයි කියන්නේ සුතවත් අරිසාවකෙක් වෙනවයි කියලා. දැන් ඔහු මොකද කරන්නේ? ඔහු නිරන්තරයෙන් ඒ අවස්ථරවන්ට මුහුණ දෙනවා. අවස්ථාවන් යනු නිින්ද හැරලා විට ඔබ ඉන්න ඕනෑම වර්තමාන මොහොතක මුහුණ දෙන්න සිදුවෙන ආව මේ ධර්මතාවයන්. ඒක හිතලා ගන්න බෑ, හදලා ගන්න බෑ, හිතලා එන්නේ නැහැ. මේ ධර්ම දේශනාව අනුගත කලෙය අටලෝදහම. ලාභය, අලාභය, සැප දුක නින්දා ප්‍රංසය සායස. ඔබ ඔක්කොම නිසා සිත කම්පණයට පත් කරන්නේ, සිතයි මම බවට පත් වෙන්නේ, මමයි කම්පාවට පත් වෙන්නේ. ආත්ම නිසා. එමෙ හදන්න ඕන නිත්‍ය සුඛාත්මකට හැදුණු නිසා මේ කම්පණය. ආසනේ වාඩි වූ යකාට ඔබ හුලං ගැහුවා. ඔබට බැන්නා. ඒ කියන්නේ බැනුම් ඇස්ස ඇහුව බාරගත්තලු දෙසින් කටයුතු කළා. එතකොට ඔහු නැවත වැඩමින් ලස්සන වුණා. එනිසා ද්වේෂ කරන්න කරන්න එක වැඩිනවා. මොහ කරන්න කරන්න එක වැඩිනවා. ඇලෙන්න ඇලෙන්න එක වැඩිනවා. ගැටෙන්න ගැටෙන්න එක වැඩිනවා. අන්තිමට ආසනේ ඇසී යනවා. ඒ අනිත් දන්නේ නැති කට්ටිය තමයි යස්සතර පුතක් ජනේ කරන වෙලේ තමයි අර පෙන්නන්නේ. සතුටත් අරිය ශාวกයා. ගැටෙන්නේ යන්නේ නැහැ. මම ඔකට මගේකට ගන්න නැහැ. එතකොට මොකද වෙන්නේ? හුලම් පුම්බ බුදයක හුලම් ඇරියොත් ටික ටික බහිනවනේ. ඒ මමත්වයක් හුලම් පුම්බක් එකක්. ඒක යහංකාරය කියලා කියන්නේ ඒකට. දැන් හුලම් බහිනවා වගේ අනිත් දුක්ඛානාත්ම නම් වූ මේ ධර්මතාවයේ බාර නොගෙන සිටීමේදී මම නම් වූ මුලාවශේ වෙන්නේ. අන්තිමට අඩලෝ දහමක් ඇත. බාර ගන්නෙක් නැත. දැනට අඩලෝ දහමක් ඇත, බාර ගන්නෙකුත් ඇත. එනිසා ඔබට අඩලෝ දහම බාර අරගෙන මේ ලෝකේ දුකක් නැතුව ඉන්න හම්බ වෙන්නේ නැහැ. අටලෝ දහමේ නිම ධර්මතාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම බව. ඒකක්වත් මම හෝ මගේ ආත්ම නෙවෙයි. හටගත්ත ගමම්ම නැති වෙනවා. ඒ හටගත්ත ගමම්ම නැති වෙන්නේ අල්ලගන්න නැතුවම එතන හැම වෙන්නේ. ශේෂ නොවි නැති වෙනවා. පුතත්යන් පුද්ගලයාගේ හටගත්ත ගමන් නැති වෙනවා. නමුත් ඒක බමකට බාර අරගෙන නැති වෙන නිසා ශේෂ වෙනවා. කම්පාවෙන හේතුව ඉතුරු වෙනවා. මෙන්න මේ ධර්මතාවයන් මනමින් තේරුම් ගන්න. ඔබේ පණුපුල්ලස්නේ මේ යකා වාඩි වෙලා කොච්චර කල්ද? ඔබට දැන් කොතරම් ඔබ බුලන් ගහලා තියෙනවද? එනම් විශාල යකෙක්. තවදුරටත් උලං ගහනවා නම් අපේ භාවනා කරනවා කියන්නේ තේරුම් ගත්තා කියන්නේ නැහැ. තවදුරටත් ඔබට රද දෙනවා. ඔබ කම්පාවටපත් වෙනවා. නිත්‍ය සුඛාත්මකට ගැනීම හුලං ගැසීමයි. අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන්ට වචනෙන් කියන එක හෝ පාඩම් කරගන්න එක නෙවෙයි මේක මතක තියාගන්න. අල්ලා ගැනීමට වචනයක් නිත්‍ය සුඛාත්ම. බාර ගැනීමට වචනයක් නිත්‍ය සුඛාත්ම. බාර නොගැනීමට වචනයක් අනිත් දුක්ඛ අනාත්ම. දැන් හුලම් බැහැගෙන බැහැගෙන ගිහිල්ලා යකා ආසනෙන් අයින් වෙනවනේ. ඔය යකා තමයි මම කියලා කියන්නේ. ඒක තන්න මම කියලා කෙනෙක් නැති බවට පත් වෙන්නේ සෝවාන් සකෘදාගාමී අනාගාමී අරහත් වීමේදී. මෙහාට වෙලා පෘථග්ජන භාවය දෙන මම කියලා කෙනෙක් නැහැ කියලා කියන්නේ බා කවුරුත්. නියත වශයෙන් එහෙම කෙනෙක් නැහැ. නමුත් සක්කාය දිට්ඨිය කියන ඔබ හදාගත්ත මුලාවක් තියෙනවා. ඔබ යැනැති යකෙකුට හුලම් ගහලා පෝෂණය කරලා ආපහු මේ මුලාව දුරු කරගන්න. බුදුන් රහතුන් කියලා කියන්නේ ස්කන්ධ පහක් අටගන්න මම කියන මුලාව නැති අය. එතකොටයි කම්පාව නැත්තේ. එතකොට තියෙන සුවේ ආවේදිත සුවේ. ඔබ විඳින්න ගිහිල්ලා අල්ල ගන්න ගිහිල්ලා තමයි මේ ලොකු අමාරුවක වැටුනේ. මේ ධර්මතාවයන් තේරුම් ගත්තොත් ඒ ධම හමුවේ කම්පාවෙන ස්වභාවය අඩු කරගෙන යන්න පුළුවන් භාවනාවෙන්. ඒවං නින්දාව සංසාසු අරලෝක ධර්මයන් හමු වෙදින සමිච්ඡන්ති පඬිතා අන්න පඬිත භාවයට පත් වෙන්න පුළුවන්. එතකොට නිවන් ලැබනවා කියන්නේ මේකට. දෙතර දුක් නැති වූ තැනක්. එනිසා සේලෝ යථායක ගනෝ කියන මේ ගාථාව තුලත් අපිට තේරුම් ගන්න අවශ්‍ය ධර්මයේ තියෙනවා. ඔබ මේ තේරුම් අරගත්තාම කරන්ට ඕන දේ තේරුම් ගනීවි. යකාට හුලං ගන්නවට භාවනාව කියන්නේ යකාගේ හුලං අරිනවට භාවනාව කියන්නේ ක්ෂය වෙනවා, කර්මක්ෂය කරනවා, ලෝභක්ඛය, දේසක්ඛය, මොහක්ඛය කියලා කියන්නේ ඒකයි. ක්ෂය වෙගෙන යනවා. ඒ අනතරමට සැනසීම උදා වෙනවා. ඉවර කරගන්න බැරි වුත් ඔබ ඊළඟට ජීවිතේට ඒ සදායි. ඉක්මනින් ආරම්භ කළොත් ඉවරක් තියෙන්නේ. බලන්න බුදු සමයේ කොතරම් සජීවී ධමයක්ද කියලා. බලන්න බුදු සමයේ වර්තමානයේ මතුවෙන ගැටලුවට උත්තරයක් නැයිද දෙන්නේ කියලා. ඔබ කොහෙද මේ ඉන්නේ පරණ එකක් අරගෙන එක්ක අනාගතයක් වාදීදී ජීවත් වෙනවා. ඒ නිසා අපට මුහුණ දෙන්න සිදු වෙන බරපතලම ගැටලුවට විසඳුම බුදු සමය තුළ පවතිනවා. මේ වර්තමාන මොහොතේ සේමූර්ජා වෙන්නේ නැතුව, ලෙඩ හදා ගන්න නැතුව, රුධිර පිරෙන ඉහළ ගන්න නැතුව, මෙරිලා වැටෙන්නේ නැතුව, සිරින සා ගන්න හිතන්නේ නැතුව, සියල්ල දරා ගැනීම සඳහා ශක්තියක් දෙනවා. දරා ගැනීමේ ශක්තිය ධර්මය අනිත්‍යයි. අල්ලා නොගැනීමයි නොනින් දකින අනිත්‍යයි මතක තියාගන්න යදා පඤ්ඤාය පස්සති. ඒ නොනින් දකින අනිත්‍ය පිළිබඳ අවබෝධය ඇති කර ගැනීම සඳහා ඔබ හැම දිනාට මේ ධර්මානුශාසනාව උපයෝගී වේවා, හේසු වාසනා වේවා කියලා සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් මේ ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරන ලබනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. එම ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.